යොංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දෙට්ඨෙන්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙයගේ දං නහි ජාතු ගම්බසෙයං පුනරේතිති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයි. අදත් මේ පැවැත්වෙන්නේ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලාගේ එකතුවෙන් සිදු කෙරෙන විශේෂ භාවනාමය වැඩසටහනෙහි අංගයක් විදිහට පැවැත්වෙන දේශනයයි මේ අවස්ථාවේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ බුදුදහමේන අපට ඉතාම හුරු පුරුදු සූත්‍රයක් මෙත්ත සූත්‍රය, නැත්තං කරණීය මෙත්ත සූත්‍රය, නැත්තං තම සමහර ව්‍යවහාර කරන විදිහට කරණීය මත්ත සූත්‍රය. මේ සූත්‍රයේ ත්‍රිපිටකයේ ස්ථාන දෙකක් අපට දක්න ලැබෙනවා. විශේෂයෙන් සූත්‍ර පිටකයේහි කුද්දක නිකායෙහි කුද්දක පාඨ කියන ස්ථානයේ, සුත්ත නිපාතයේ කියන ග්‍රන්ථයේ මේ ස්ථාන දෙකෙහි මෙත්ත සූත්‍රය දැක්වෙනවා. මෙත්ත නමින් තව සූත්‍ර ගණනාවක් ධර්මයේ තුල අපට දැක ගන්න පුළුවන්. මේ සූත්‍රයෙන් අප ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මෛත්‍රිය පිළිබඳවත්, බුදුදහමේ අනුපූරව ප්‍රතිපදාව පිළිබඳවත්, බුදුදහමෙන් ප්‍රකාශිත දර්ශනීය පිළිබඳවත් කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. මෙත්ත සූත්‍රයේ සුවිශේෂී සූත්‍රයක් විදිහට අප දකිනවා. එහෙත් වර්තමානයේ අපේ මේකෙහි ජනප්‍රියත්වය හෝ නැත්නම් භාවිතයේ බහුලත්වය නිසාම මේකේ අර්ථයේ ගැඹුරට කියපාස්තා දකින්න ලැබෙන අවස්ථා විරලයි. මේ සූත්‍රය තුලින් ප්‍රධාන වශයෙන් ඉස්මතු කරන්නේ මෛත්‍රිය පිළිබඳව. එහෙත් මේ සූත්‍රය සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව මාන්තරගත වෙන සූත්‍රයක් විදිහට දක්වන්නට පුළුවන්. සූත්‍රයේ දේශනා කරන්න පාදක වුණේ වික්ෂුන් වහන්සේලා පිරිසක් හිමාලය ආශ්‍රිතව වනගතව භවනා කරද්දී උන්වහන්සේට මුහුණ පාන්න සිදුවෙච්ච අමනුෂ්‍ය දෝෂයක් වළක්වා ගැනීම සඳහායි භාගතුන් වහන්සේ මේ සූත්‍රය ආරක්ෂක පිරිත් දේශනාවක් විදිහට වික්ෂුන් වහන්සේලාට දේශනා කළේ. ඒ වුණාට මේ සූත්‍රයේ අංශ කීපකින් අපට වැදගත්කමක් උසලනවා. එකක් මේක ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනයක්. ඒ වගේම බුදුදහමේ අනුපූර්ව ප්‍රතිපදාව සඳහන් වන සූත්‍රයක්. මෛත්‍රී පිළිබඳව විස්තරාත්මකව දැක්වෙන අවස්ථාවක්. ඒ වගේම බුදුදහමේ අනුපූර්ව ප්‍රතිපදාවට අනුගතව සීල සමාධි ප්‍රඥා විස්තර කෙරෙන සූත්‍රයක්. එවගේම බුදුදහමෙහි ආචාර ධර්ම පිළිබඳව, ආචාර විද්‍යාව පිළිබඳව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනය, උපදේශනය ආදී මේ විෂය ධාරාවලින් කිසියම් කරුණෝ ටිකක් ඉස්මතු කරනවා නම් ආචාර විද්‍යාවට සම්බන්ධ ඒ සියලුම කරුණවල සාරාංශයක් මේ සූත්‍රය තුළ දැක ගන්නට පුළුවන්. මේ සූත්‍රය පිළිබඳව අපේ පුද්ගලික අදහස, මේ සූත්‍රයට බුද්ධ ඇන්තම් එක කිව්වත් වරදක් නැහැ කියලා. බුදුදහමෙහි තේමා සූත්‍රය විදිහට මේ සූත්‍රය අපට දැක ගන්නට පුළුවන්. ඒතරම් අතිශය වැදගත් සූත්‍රයක් මේක. ඉතින් මේ සූත්‍රය තුළ ප්‍රධාන වශයෙන්ම දැක්වෙන්නේ යම් ශාන්ත පදයක් කරා යන කැමති කෙනෙක් විසින් සම්පූර්ණ කළ යුතු කාරණා. සූත්‍රයේ ආරම්භයේදීම දැක්වෙනවා යන්තං සන්තං පදං කියලා. යම් ශාන්ත පදයක් කැමති වෙන කෙනෙකු විසින් කියන එක. යන්තං සන්තං පදං අභිසමෙච්ච. මේන් පැහැදිලි වෙන දේ තමයි ශාන්ත පදය කියන එක දේශනා කළ තියෙන බුදුදහම තුළ නිර්වාණ අවබෝධය සඳහා. මේක අපි මුලින්ම තේරුම් ගත යුතු කාරණයක්. එතකොට මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන තියෙන්නේ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරන්න යන කෙනෙකුට තියෙනට ඕන ගැඹුරු ආචාර විද්‍යාත්මක පදනම සහ දර්ශනය සහ සමතය පිළිබඳව කරුණු පැහැදිලි වෙන සූත්‍රයක්. මෙහිදී ආරම්භයේදී අපි කරුණක් සඳහන් කරන්න කැමති මෛත්‍රිය නැත්නම් මෙත්තා සහ මිත්ත කියන වචන දෙකේ වෙනස. බොහෝ විට අපි මේ දෙකම සමාන වචන විදියටයි භාවිත කරන්නේ. එහෙත් මේ වචන දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. ධර්මයේ තුලත් එක පැහැදිලි මෙත්තානිසංස කියලා වෙනම තියෙනවා මෙත්තානිසංස කියලා වෙනම තියෙනවා. මෙත්ත කියන්නේ මෘදු ගතිය. තමන්ගේ පිටත කියන සීමාව බිඳලා ලෝකේ හැමදෙනාම මෛත්‍රියෙන් දකින ස්වභාවය මෘදු ගතියෙන් දකින ස්වභාවය මෛත්‍රිය මෙත්තා කියලා කියනවා. මිත්‍රත්වය කියන්නේ මිතුරු භාවය. මිත්‍රත්වය කියන එක යම්කිසි පිරිසකට සීමා වෙන්න පුළුවන්. හැබැයි මෙත්තා නැත්නම් මෛත්‍රිය කියන එක ඊට වඩා පුළුල් පිරිසක් විශේෂෙහි පැතිරෙන දෙයක්. එනිසා තමයි මේකට අපමෙය කියලා සඳහන් කරන්නේ. එතකොට මෛත්‍රිය පුළුල් සංකල්පය. මෛත්‍රිය තනියම ඉඳගෙන කෙනෙකුට බාහිර ලෝකයට පතුරවන්න පුළුවන්. හැබැයි මිත්‍රත්වය තව පිරිසක් අතරේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ මත ගොඩනැගෙන දෙයක්. මෙත්තා නැත්නම් මෛත්‍රිය තුළ මිත්‍රත්වයක් තියෙනවා. හැබැයි මිත්‍රත්වයට වඩා මෛත්‍රිය කියන එක පුළුල් සංකල්පයක්. ඒක ධ්‍යාන ලැබීම දක්වා සමත කමඨානස්සේ භාවිත කරන අංගයක් විදිහට බුදුදහම තුළ ඉතාම පැහැදිලිව දැක්වෙනවා. එතකොට මෙන්න මේ මූලික වෙනස අපි මුලින්ම තේරුම් ගන්නට ඕන. මේ සඳහා ඉතාම වැදගත් ග්‍රන්ථයක් තියෙනවා. කටුකුරුන්දේ ඥානানন্দ හාමුදුර ලියපු මෙත්තා චේතු විමුක්තිය ගැන පොතක් තියෙනවා. අපේ ළඟ ඒකේ PDF ෆයිල් එකක් තියෙනවා. අවශ්‍ය නම් අපිට හාමුදුරන් වහන්සේට දෙන්න පුළුවන්. ඒක බලන්න, ඒක හරිම වැදගත් කුඩා පොතක්. ඒ පොතේ මේ මිත්‍රත්වය සහ මෛත්‍රිය දෙකේ වෙනස පැහැදිලිව දක්වනවා. එනිසා මේ කාරණා දෙක අපි වෙනස මනවින් තේරුම් ගන්නට ඕන. විශේෂයෙන් ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ විදියට මේ කරුණ දෙකේ වෙනස තේරුම් ගැනීම අපට බෙහෙම වැදගත් වෙනවා. එතකොට මේ සූත්‍රයේ තුල මූලික වශයෙන් සීලයට අදාළ කරුණු මුලින් සඳහන් කරනවා. ඊට පස්සේ මැද ගාථාවලදී මෛත්‍රිය නැත්නම් සමතයට අදාළ කරුණු සඳහන් කරනවා. අවසානයේදී දර්ශනයට අදාළ ගාථාවකින් තමයි සූත්‍රයේ නිමාවටපත් වෙන්නේ. එතකොට මේ සූත්‍රයේ තුලින් වැදගත්ම ගාථාව විදිහට අපි දකින්නේ අවසානයේ සඳහන් වෙන ගාථාව. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන මේ ඉගැන්වීම. දර්ශන සම්පත්තියේ බුදුදහම තුළ නිතර අවධාරණය කරලා තියෙනවා. දැක්ම සම්මා දිට්ඨිය. මෙන්න මේ දැක්ම සම්මාදිට්ඨිය ලබා දෙන්නටයි බුදුරජාණන් වහන්සේ වසර 45ක් වැඩිපුර කාලයක් කැප කළේ. එතකොට මේ දර්ශනය සම්මාදිට්ඨිය ලබන්නට හේතු වන ප්‍රධානතම අංග දෙක විදිහට දක්වන්නේ එකක් පරතෝගෝසය, අනිත් එක යෝනිසෝ මනසිකාරය. එතකොට සම්මාදිට්ඨිය දැක්ම ලබන්නට ප්‍රධාන වශයෙන්ම මේ කාරණා දෙක ආසන්නතම හේතුසේ දක්වනවා. පරතෝගෝස කියන්නේ වෙනත් කෙනෙක් වෙතින් ධර්මය අසා දැන ගැනීම, එක කියවීම වෙන්න පුළුවන්, වෙනත් මාධ්‍යකින් වෙන්නත් පුළුවන්. එතකොට මේ අහන දේ නුවණින් මෙනෙහි කිරීම කියන මේ කාරණා දෙක සම්මා දිට්ඨිය දර්ශනේ ලබා ගැනීමට බෙහෙම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ හා පුරා කියා ලෝකෙට ධර්ම දේශනා කිරීම ආරම්භ කළ මුල් දේශනාවේදීම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදීම බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය ලෝකෙට ඉදිරිපත් කළා. එහිදී උන්වහන්සේ දේශනා කරනවා, පුඹේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විඥා උදපාදී, ආලෝක උදපාදී කියලා. මට පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණා, ඥානයක් පහළ වුණා, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ වුණා කියලා. මෙන්න මේ ආලෝකය තමයි උන්වහන්සේ ධර්ම දේශනාව ඔස්සේ සිවුවනක් පිරිසට ඉදිරිපත් කළේ. මේ දර්ශනය ලැබුණු පමණට තමයි දුකේ හට ගැනීම හා නිරෝධය තේරුම් අරගෙන දුකේ නිදහසනට පුළුවන්කම තියෙන්නේ. එතකොට ධර්මයේ පිළිපදින අය හැටියට අප විශේෂයෙන් තේරුම් ගත යුතු දෙයක් තමයි ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන්ම අවසානයේ දක්වා ප්‍රධාන කරුණු හතරක් අවධාරණය කරනවා. මේ ධර්මයේ ඉදිරියට යන්නට නම් අඛණ්ඩව පවත්වා ගත යුතු මේ දර්ශනය ලබන්නට ඥානය ප්‍රඥාව ලබන්නට හේතු වන ප්‍රධානතම කරුණු හතරක් බුදුදහම තුළ නිතර අවධාරණය කරනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේහි පඤ්ඤා උඩ්ඩි කියලා සූත්‍රයක් තියෙනවා. අන්නේ ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා හේතු වන කරුණොයි සූත්‍රයේ සඳහන් වන්නේ. අපට ඒක හුඟක් හුරු පුරුදුවේ කරුණු හතර. අපි සෝතාපට්ටි අංග කියලා සඳහන් කරන්නේ කරුණු හතර. කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මානුධර්ම පටිපදාව කියලා. එතකොට මෙන්න මේ කරුණු හතර ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම දිවෙන්නට ඕන. මේක ඉතාම වැදගත් කාරණයක්. ඒ වගේම විමුක්තායතන සූත්‍රය අපි ඊයේ සාකච්ඡා කළා. විමුක්තිය ලබන්න කෙලෙසුන්ගෙන් හිත මුදවා ගන්නට හේතු වන කරුණ දක්වද්දී අපේ ධර්ම මාර්ගය තුළ කුමන දෙයක් කළත් අපි ඒ කරන අවස්ථාවේදී සති සම්පජඤ්ඤයෙන් නැත්තම් සිහියෙන් හා නුවණින් නම් ඒක කරන්නේ ඒක ප්‍රඥා වැඩිවීමට හේතුවක් වෙනවා සහ විශේෂයෙන් අවිද්‍යාවෙන් හිත මුදවා ගන්නට අපට ඒකට උපකාරවත් වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන විදිහට අපි කරන සියලුම කටයුතු කායික දේවල්, මානසික දේවල්, වේදනාමය වශයෙන්, සිතුවිලි වශයෙන් මේ සියලුම සම්බන්ධතා අපට සතිපට්ඨානය තුළ ගොනු කරවතින් ඒ හැම කාරණයක්ම අපට විමුක්තායතනයක් කරගන්න පුළුවන්, ධර්මය පුහුණු කරන අවස්ථාවක් කරගන්න පුළුවන්. බොහෝ විට අප දේශනාවක් ඇහුවට පස්සේ නිතරම අහන ලැබෙන ප්‍රශ්නයක් තමයි, හරි අපිට මේ කාරණා ටික තේරෙනවා, එහෙනම් අපි මේක පුහුණු කරන්න මොකද කරන්න ඕනේ කියලා. ඇත්තටම පුහුණුව කියන එක ආරම්භ වන්නේ ධර්ම දේශනාවත් එක්ක. අපි ධර්ම දේශනාවට එළඹුණා නම් ඒ කියන්නේ අපි පුහුණුව ආරම්භ කරා කියන එක. ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් වශයෙන් දැක්වෙන එකයි. නිසි දහමක් අපි අහනවා නම් විශේෂයෙන් ධර්මයේ සඳහන් වෙනවා ධම්මකථික කියලා සූත්‍රයක් තියෙනවා. ධම්මකථික සූත්‍රයේදී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා සැබෑ ධර්මකථිකයා කියන්නේ කවුද කියලා. මේක අපි දැනගන්න ඕන කාරණයක්. ධර්මකථිකයා කියන්නේ ජරා මරණ වලින් නිදහස් වන්නට නැත්නම් මේ පටිසමුපාද චක්‍රයෙන් නිදහස් වන්නට අනුශාසනා කරන කෙනයි ධර්මකථිකයා විදිහට දේශනා කළ තියෙන්නේ. එතකොට අන්න ඊට අදාළ දේශනා නම් අපි අහන්නේ සැබවින්ම ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක්, විමුක්තායතනයක්, කෙලෙසුන්ගෙන් හිත මුදවන අවස්ථාවක්, ඒ වගේම ප්‍රඥාව දිනවන අවස්ථාවක් විදිහට සැලකන්න පුළුවන්. හැබැයි ඒ සඳහා අපි අපේ චින්තනය මනවින් ඒ සඳහා කැප කරලා මානසික වේකට සූදානම් වෙලා මේක කරන්න ඕන. එතකොට මේ සූත්‍රයේදී ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන කාරණේදී මේ දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන කාරණය බෙහෙවින් වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නිතර අවධාරණය කරපු කාරණයක් තමයි ජානතෝවාං භික්ඛවේ පස්සතෝ වාසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාටයි කෙලෙසුන්ගෙන් ප්‍රහීණ කිරීම, ආශ්‍රයයන්ගෙන් ෂය කිරීම, ෂේවීම දක්වන්නේ කියලා. කුමක් දන්න කෙනාටද? ඒ තමයි දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයන්ගෙන් හිත මුදවා ගන්නට පුළුවන්කම තියෙන කියලා. මෙන්න මේ දර්ශන සම්පත්තිය මුලින්ම ලබාගත් දෙයක් විදිහට දක්වනවා. ඒ නිසා තමයි සම්මාදිට්ඨිය පුරේ ජවන් කියලා දක්වන්නේ. සම්මාදිට්ඨිය මුලින් යන්නට ඕන කියලා. ඒ වගේම සතිපට්ඨාන සංයුත්තේ බොහෝ සූත්‍රවලදී ආරම්භයේදීම දැක්වෙනවා සතිපට්ඨානේ පුහුණු කරන්න කලින් සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා කාරණයක්. සීලය පිරිසිදු වෙනටත් ඕන, දැක්ම ඍජු වෙනටත් ඕන කියලා. එතකොට මේ සීලය ප්‍රඥාව එකට යන්නේ. සමාධිය ප්‍රඥාවත් එකට යනවා. ඒ වගේම සීලය ප්‍රඥාවත් එකට යනවා. එනිසා බුදුදහමේ හැටියට ශාන්ත පදයක් කරා අපි යනවා නම් දුකෙන් නිදහස් වීම කරා නම් අපි යන්නේ ඒ කරන හැම කටයුත්තක්ම සමාධියට එක යන්නට ඕන. ඒ සමාධියේ අවස්ථා ගානක් තියෙනවා. විශේෂයෙන් මේක ඒකාන්තකින් සුතමීය ප්‍රඥා විදියට අහලා දැනගන්නට ඕන. ඒ වගේම චින්තාමය ප්‍රඥා විදියට ඒක නිතර නිතර හිතනටත් ඕන. භාවනාවේ ප්‍රඥා විදියට ඒක අපි සමති දර්ශන වශයෙන් භාවනා ප්‍රක්ෂේ පුහුණු කරන්නටත් ඕන. එතකොට මෙන්න මේ දර්ශන සම්පත්තිය ඒ සඳහා විවිධ වචන බුදුදහම තුළ සඳහන් වෙනවා. සම්මාදිට්ඨි කියලා කියනවා, දර්ශන සම්පත්තිය කියලා කියනවා, දිට්ඨි සම්පදාව කියලා කියනවා, ආර්ය ඥාය කියලා කියනවා, ප්‍රඥා කියලා කියනවා, චක්කෝ, මේ ආදී විවිධ වචන වලින් මේ දර්ශන සම්පත්තිය කියන එක බුදුදහම තුළ පැහැදිලි කරනවා. කෙටියෙන් කියනවා නම් දුකේ හට ගැනීම හා නිරෝධය කියන එක කොමක්ද කියන කාරණය. එතකොට මෙහිදී විශේෂයෙන්ම අපට සංගතනිකායෙහි අභිසමය සංයුත්තය. අභිසමය සංයුත්තය කියන්නේ පටිසම්පාදයේ පිළිබඳව විස්තර කෙරෙන කොටස ඇතුළත් ඒ සංයුත්තය තමයි අභිසමය සංයුත්තය කියලා කියන්නේ. එහි ඇතුළත් වෙන කාරණා බෙහිම වැදගත් වෙනවා. ඒ වගේම සංගතනිකායෙහි නිදාන සංයුත්තය වැදගත් වෙනවා. ඛණ්ඩ සංයුත්තය වැදගත් වෙනවා. එතකොට මෙන්න මේ දේශනා වලින් අපට සැබෑ දැක්මක් තියෙනට ඕන ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අපි කරන්නේ කොමක්ද කියන කාරණය ගැන. එතකොට මෙන්න මෙතෙන්දී බුදුදහමේ කේන්ද්‍රීය ලක්ෂණය වන්නේ චතුරාර්ය සත්‍ය දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණය. චතුරාර්ය සත්‍ය කියලා කියව ගමන් අපට බොහෝ විට අපි හිතනවා මේ කාරණා ඉතාම සරලයි. දුකට හේතුව දුක නැති කිරීම ඊට මාර්ගය කියලා තමයි අපට සාමාන්‍යයෙන් හිතෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අනමකාග්ග සංයුත්තේ වැනි සංයුත්තවලදී ඉතාම පැහැදිලිව දැක්වෙනවා මේක ඉතාම ගැඹුරු දෙයක්. මේක නොතේරීම මත තමයි සත්‍ය බොහෝ කලක් මේ ඉන්නේ කියන එක. ධම්මචක්ක සූත්‍රයේදී දුක සත්‍ය විස්තර කරනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදි වශයෙන්. ඒක සාමාන්‍ය ලෝකයේ දකින සාමාන්‍ය දුකටත් එක ගන්න පුළුවන්. එහෙම ගෙහෙල්ලා අවසානයේදී සංකීර්තේන පංචපාදානක්ඛන්ධා දුක්ඛ කියලා කාරණය සඳහන් කරනවා. කෙටින් කියනවා නම් ස්කන්ධ පංචකය පංචවස්කන්ධයේ දුකයි කියන කාරණය. මේකට කිසියම් ප්‍රමාණයක අපට තේරුම් ගන්න පුළුවන්. නමුත් මේටත් වඩා ගැඹුරට ගිහිපු විස්තර ත්‍රිපිටකයේ තුල අපට දැක ගන්න පුළුවන්. ඒදී ප්‍රධාන දේශනාවක් විදිහට අපි දකිනවා යමක ප්‍රකරණේන සත්‍ය යමකේ දැක්වෙන මේ චතුරාර්ය සත්‍ය පිටඳව කියන විග්‍රහය. ඒක අපේ ස්වාමීන් වහන්සේට ඉඩක් ලැබුණ වෙලාවකදී කියවන්න යමක ප්‍රකරණේ සත්‍ය යමකේ කොටස ඉතාම වැදගත්. ඒ වගේම පටිසම්භිදා මග්ගේ එනවයි චර්යානානත් ඥානේ කියලා කොටසක්. ඒ කොටසත් පුළුවන් නම් බලන්න. ඒ වගේම විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ කියන කොටස වැදගත්. ඒ වගේම සංයුතනිකායේ සත්‍ය සංයුත්තේ කොටස කියවන්න වර්ගාන කියවත් එක වටිනවා. ඒක ඉතාම වැදගත් දේශනයක්. ඊට මෙන්න මේ දේශනාවලදී චතුරාර්ය සත්‍ය පිළිබඳව ගැඹුරට යන විට අපට පේන දේ තමයි අපිට මේ සාමාන්‍යයෙන් ලෙඩවීම මහලුවීම පමණක් නෙවෙයි දුක සත්‍ය කියලා කියන්නේ. ඊට වඩා ගැඹුරු විස්තරයක් බුදුදහම තුළ දැක්වෙනවා. ඒ තමයි සත්‍ය යමකේ දැක්වෙනවා දුක්ඛ ආර්ය සත්‍ය ගැන. එහෙදී මේ චතුරාර්ය සත්‍ය කාරණා හතර නැවත කොටස් දෙක බැගින් බෙදලා කරුණු අටකට විස්තර වෙනවා. ඒ තමයි දුක්ඛ සත්‍යයත් කියලා දෙකක් තියෙනවා. සමුදය සමුදය සත්‍යයත් කියලා දෙකක් තියෙනවා. නිරෝධය නිරෝධ සත්‍යයත් කියලා දෙකක් තියෙනවා. මාර්ගයත් මාර්ග සත්‍යයත් කියලා දෙකක් තියෙනවා. එතකොට කිසියම් දේශකයන් වහන්සේ කෙනෙක් පැහැදිලිවම ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලාද කියලා බලන ප්‍රධානතම ස්ථානයක් වෙන මේක. මේ කොටස කියවන්න උපරිම උත්සාහ කරන මේක කොහොම හරි කාලය වෙන් කරගෙන යමක ප්‍රකරණයේ සංචයමකේ කොටස අනිවාර්යම කියවන්න. ඒක ඊටාම වැදගත් දේශනයක්. ඒ කරුණු හතර ටිකක් මහන්සි වෙන්න ඕන තේරුම් ගන්න. මේක තේරුම් ගත්තොත් අපට දුර ගමනක් ආධ්‍යාත්මිකව යන්නට පුළුවන්. මේක අතිශය වැදගත්. ඒ කරුණු අපට සියල්ලක්ම විස්තර කරන්න මේ අවස්ථාවේ කාලය නැති වුණත් කෙටියෙන් හරි අපි ඒ කරුණක් සඳහන් කරන්න ඕන. එහෙදි දුක්ඛ සත්‍ය පැහැදිලි කරනවා ඉතාම සුවිශේෂී ප්‍රකාශයකින්. ඒ මොකද්ද? ඒ තමයි දුක්ඛාර සත්‍ය විස්තර කරනවා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. න දුක්ඛං කියලා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං න දුක්ඛං. කිසියම් කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒ දේ හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍යය. ඒක දුක නෙවෙයි කියලා. ඊළඟට එතනම තවත් ප්‍රකාශයක් සිද්ධ කරනවා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං කියලා. කායික දුකයි චේතසික දුකයි දුකක් කියනවා දුක්ඛ සත්‍යය කියලා කියනවා. මේක මුල් වතාවට අහන කෙනෙකුට එක පාඩ තීරණ වෙන්න පුළුවන්. හැබැයි මෙතනමයි අපි තේරුම් ගන්නට ඕන. මෙතන අපි හරියට විසඳගත්ත කියලා කියන්නේ ධර්මමාර්ගයේ ස්ථාන රාශියක් අපි විසඳගෙන අපිට ඉදිරියට යන්නට ශ්‍රද්ධා පිටවන්නට හොඳම ස්ථානයක් මේක. එතකොට බුදුදහමේ ගැඹුරු විග්‍රහයක් කියනවා කායික දුකක් චේතසික දුකක් නොවන අවස්ථාවක් අපේ ජීවිතය තුළ තියෙනවා. මෙන්න මේක තමයි පටිසෝතගාමී නිපුණන් කියලා කියන්නේ. මේක තමයි පුබ්බේ අනනුසුතිස ධම්මේසෝ කියලා කියන්නේ. මේක වෙන කිසිම ආගමක දර්ශනයක අහන්න නොලැබෙන අවස්ථාවක්. මේක තමයි බුදුදහමේ අනන්‍යතාවය කියලා කියන්නේ. ඕනෑම කෙනෙක් දුකක් කිව්වොත් ඒක කායික දුකක් වෙන්න පුළුවන්. නැත්නම් ආම වශයෙන් මානසික දුකක් හරි වෙන්නට පුළුවන්. නමුත් බුදුදහම තුළ මේ ස්ථාන දෙකටම නොවැටෙන අවස්ථාව ගැන සඳහන් කරනවා. ඒ තමයි ඇහැට රූපයන් පතිත වෙන මුල් අවස්ථාව. විපාක මට්ටමේ අවස්ථාව. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. ඇහැට රූපයන් දකින, කනට ශබ්දයක් අහන, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක් දැනෙන. විශේෂයෙන් මේ ආයතන හතරෙන් මුලින් ලැබෙන අත්දැකීම විපාක මට්ටමේ අත්දැකීම දුකක් සැපක් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක සැපක් දුකක් නෙවෙයි. ඒක කුසලයක් අකුසලයක් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. මෙන්න මේක තමයි සියුම්සේ දුක සත්‍යසේ බුදුදහම තුර දක්වන්නේ. එහෙම දේශනා කළ තවදුරටත් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච කියලා. ධම්මචක්ක සූත්‍රයේ දැක්වෙන දේශනා අපිට මෙතෙන්ට සම්බන්ධ කරගන්න පුළුවන්. කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. මේ කරුණ නැවතත් අහලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක අපේ ස්වාමීන් වහන්සේට බෙහෙවීම වැදගත් වෙයි. එකෙන මුල් ස්කන්ධ පංචකයේ මුල් විපාක මට්ටමේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය. ඒක දුක නෙවෙයි. ඊළඟට අපි ඇති කරගන්නා වූ කායික මානසික දුක් අප විසින් අවිද්‍යා පාදක ඇති කරගන්න දුකක්. ඒක දුකකුත් වෙනවා. ඒ වගේ මේකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඇයි ඒකට හේතුව? ඒකට පාදක උනේ අර මුල් ස්කන්ධ පංචකයමයි. ඒයින් බැහැර දෙයක්ුත් නෙවෙයි. ඒ නිසා ඒකට දුක කියලා කියනවා. දුක්ඛ සත්‍ය කියලා කියනවා. එතකොට මෙන්න මේ දර්ශනය තමයි අපි ඇති කරගන්නට ඕන. මේ දර්ශනය ඇති කරගත්තොත් දිට්ඨිංච අනුපගම්ම කියපු විදිහට ඇත සහ නැත කියන අන්ත දෙකෙන් අපි දුර වෙනවා. කච්චනගත සූත්‍රයේ දැක්වෙනවා අතිසංචේව නතිසංචේව කියලා. ඇත සහ නැත කියන අන්ත දෙකේ තමයි ලෝකෙ නිතරම ඉන්නේ. ද්වේනිසිතායන් කච්චාන ලෝකෝ. කච්චාන මේ ලෝකයේ අන්ත දෙකක් ඇසුරු කරනවා. එකක් ඇත කියන අන්තය, අනිත් එක නැත කියන අන්තය. ඇත කියන ලෝකයේ සියලක්ම තියේ කියන අන්තය. බුදුරජාන් වහන්සේ මේ ඇත කියන අන්තයත් බැහැර කරනවා, නැත කියන අන්තයත් බැහැර කරනවා. මේ දෙකම බැහැර කරන්නේ එකම දර්ශනයකින්. ඒ තමයි ඉති ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දන්න හෝති කියන දර්ශනය. මේ ඇතිකල්ලේ මේක තියෙනවා. ස්කන්ධ ටික තියෙනකොට මේ දේ තියෙනවා. ඒක නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලත් යනවා. මෙන්න මේක තමයි පටිසම්පාදයේ පාදක කරගෙන තියෙන දර්ශනය. එතකොට ලෝකේ හට ගැනීම දකින්න කෙනා ස්කන්ධයන්හි හට ගැනීම දකින කෙනා නැතකේ නන්තයට යන්නේ නැහැ. උච්චේ දන්තයට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ ටික නිරුද්ධයේ දකින කෙනා ඇතකේ නන්තයට නැත්තම් සාසත අන්තයට යන්නේත් නැහැ. මෙන්න මේ දෙකම දුර වෙන දර්ශනය තමයි ඉති ඉමස්මිය සති දං හෝති. මේ ඇති කල්ලිමේ තියෙනවා ඉමස්මින් අසති දන්න හෝති. මේ නැති කල්ලිමේ නැහැ. ඉමස්ස උපාදායි දං උපාජ්ජති. මේ ඉපදීමේ මේක හට ගන්නවා ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති කියන කාරණය. ඒතර මෙන්න මේක නොදැන ගත්තොත් අපි ස්කන්ධ පංචකයේ සමුදය අන්තයට ගිහිල්ලා දුක් විඳින සිද්ධ වෙනවා. මෙන්න මේක දැකපු කෙනා දැකපු ගම මොහුට මාර්ගය පැන වෙනවා. මොකද්ද මාර්ගය? ඒ තමයි අරසණගේ මාර්ගය. ඒක සතර සතිපට්ඨාන වෙන්න පුළුවන්, සතර ඍද්ධිපාද වෙන්න පුළුවන්, සතර සම්‍යක් ප්‍රධාන වීරය වෙන්න පුළුවන්, පංචේන්ද්‍රිය, පංච බල, සත්තපොජ්ජංග, අරසණ මාර්ගය, සමදී දර්ශන, කුමන හෝ න්‍යායකින් දැක්වෙන මේ මාර්ගය මාර්ග සත්‍යහුට පැන වෙනවා. කරණිවති සූත්‍රයෙන් දැක්වෙන මෙන්න මේ මාර්ගය. එතකොට මෙහිදී ප්‍රධාන දේශනා කීපයක් අපි මේකට සම්බන්ධ කරගන්නවා. එකක් තමයි මජ්ඣිම නිකායේ එන මූල පඤ්ඤාසිකේ එන චූල වේදල සූත්‍රය. ඒ වගේම මහ වේදල සූත්‍රයත් වැදගත් වෙනවා. මේ සූත්‍ර දෙකම ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරපු සූත්‍ර. හැබැයි මේ දේශනා දෙකම භාගතුන් වහන්සේ අනුමත කළා. ඒ නිසා බුද්ධ දේශනා විදිහට අපි පිළිගන්නවා. මේ දේශනා දෙකම කළේ රහතන් වහන්සේලා. චුල වේදාල සූත්‍රයේ සඳහන් කළේ ධම්මදිනා මෙහෙණින් වහන්සේ. මහා වේදාල සූත්‍රයේ පැහැදිලි කළේ සාරිපුත්ත මහමිණ වහන්සේ. එතකොට මේ දෙකම රහතන් වහන්සේලාගේ දේශනා. හැබැයි දේශන අවසානයේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අසා දැනගෙන උන්වහන්සේ තනමත කළා. මෙන්න මෙතෙන්දි වැදගත් කාරණයක් දැක්වෙනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ ශික්ෂාව ගැන, සීල සමාධි ප්‍රඥා කියන එක. චුල වේදල සූත්‍රයේදී ධම්මදෙන්නා මෙහෙණියගෙන් විසාක උපාසක අහනවා. ධම්මදෙන්නා මෙහෙණිය ආරේෂ්ණගික මාර්ගයේ තුල ත්‍රිවිධ ශික්ෂාව ඇතුළත් වෙනවද, ත්‍රිවිධ ශික්ෂාව තුල ආරේෂ්ණගික මාර්ගය ඇතුළත් වෙනවද කියලා. මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ චුල්ල වේදල සූත්‍රයත් මහ වේදල සූත්‍රයේ ඉදිරිපත් කරන ප්‍රශ්න ටික කියවලා දැනගන්න. ඒ ප්‍රශ්න සහ ඒ ප්‍රශ්න වලට දෙන උත්තර අපේ තියෙන දහම් ගැටලු රාශියක් විසඳා ගන්නට හේතු වන ඉතාම වැදගත් දේශනා දෙකක්. වාර ගානක් කර කියවලා ඒ දැනුම හොඳටම පිරිසිදු කරගන්න. ඒක ඉතාම වැදගත්. එහෙදි ධම්මදිනා මෙහෙණිය කියන දෙයක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලට ත්‍රිවිධ ශික්ෂාව දාන්න බෑ. ත්‍රිවිධ ශික්ෂාව තුලටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් කරන්න කියලා. මේ ධම්මදිනා මෙහෙණිය ගැන භාගතුන් වහන්සේ කියන්නේ ඒ ඉතාම නුවණැති කෙනෙක්, ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙක් කියලා ධම්මදිනා මෙහෙණිය ගැන විශේෂ ප්‍රකාශයක්, ගුණකතනයක් බුදුරජාණන් වහන්සේ සිදු කරනවා මේ සූත්‍ර දේශනාවෙන් පස්සේ. එතකොට අපට බොහෝ වෙලට තියෙන ප්‍රශ්නයක් නේ මේක. සීල සමාධි ප්‍රඥාද, ප්‍රඥා සීල සමාධිද කියලා. එතකොට මෙන්න මේකට විසඳුම තියෙන මෙතන. එතකොට ආරේෂ්ණගික මාර්ගයේ තුලට සීල සමාධි ප්‍රඥා දාන්න බෑ. සීල සමාධි ප්‍රඥා කියන කරුණු තුනට තමයි ආරේෂ්ණ මාර්ගය ඇතුළත් කරන්නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් මේ දෙකටම එක දාන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක හිතනකොට ඒකේ තේරුණ එකේ ගැඹුර පේනවා අපට. එතකොට සීලස්කන්ධයට ඇතුළත් කරන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. සමාධි ස්කන්ධයට ඇතුළත් කරන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. පඤ්ඤා ස්කන්ධයට ඇතුළත් කරන්නේ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන කාරණා දෙක. එහෙම දේශනා කරලා හැබැයි සඳහන් කරන සම්මා දිට්ඨි පුරේජවන් කියලා. මේක ඉතාම අවධානයෙන් ඇහුවොත් මේක හුඟක් කරුණ නිරාකරණ වෙන අවස්ථාවක්. එතකොට බුදුදහම ආරම්භ වන්නේ ප්‍රඥාවෙන්, අවසන් වන්නේ ප්‍රඥාවෙන්. ඒ මොකක්ද එහෙම කියන්නේ? සම්මාදිට්ඨි පුරේජවන්, සම්මාදිට්ඨි කියන ප්‍රඥාවට. එතකොට සම්මාදිට්ඨි පෙරමුණෙන් යන්නටත් ඕන. ඒ වගේම ත්‍රිවිධ ශික්ෂාවේ අවසානයේ ප්‍රඥාව. එතකොට මොකද්ද මේ ගැළපීම කියන එක අපට ඇතැමිට ප්‍රශ්න නැගෙන්න පුළුවන්. එතකොට සම්මාදිටියෙන් ආරම්භ කරනවා කියලා කියන්නේ සම්මාදිටියේ සුතමේ ප්‍රඥාවෙන් තමයි පටන් ගන්න. සුතමේ ඥාණයෙන් අසහා දැනගෙන චතුරාර්ය සත්‍ය සුතමේ ඥාණයෙන් අසහා දැනගෙන ඒ නෝන සහිතව පටන් ගන්න මේක. එනිසා සම්මාදිටි පුරේජවන් කියලා කියන්නේ. එනිසාම තමයි කියන්නේ පඤ්ඤවන්ත අසයන් ධම්මෝ නයන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා. එනිසාම දක්වන්නේ හේතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවංක ජාතෝ කියලා. නුවණිත පුරුෂයන් වෙත එන්න කියලා ධහමට භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙන්න මේ උත්පත්ති ප්‍රඥාව තියෙනවනේ හින්දා. මූලික නුවණ තියාගන්නට ඕන. සහ ඒ නුවණ සුතමේ ඥානයේ විදියට අසා දැනගෙන තවදුරටත් දිනු කරගන්නට ඕන. එහෙම ඇති කරගන්න ප්‍රඥාව චින්තාවේ ප්‍රඥාවෙන් තවත් දිනු කරගෙන භාවනාවේ ප්‍රඥාවෙන් සමති දර්ශන වශයෙන් ඉහළටම දිනු කළා තමයි විමුක්ති ඥාන කරා යන්නේ. එතකොට මෙන්න මේ ඇතනත කියන අන්ත දෙකෙන් දුර වෙන විදිහේ දර්ශනයක් ලැබුණට පස්සේ ඒ තැනත්තාට එළඹෙන මාවත තමයි කරණිමිත සූත්‍රයෙන් ඉස්සර කරන්නේ. එතකොට මෙන්න මේ දර්ශනය බුදුදහමෙහි නොඑක් තැන්වල විවිධ ආකාරයෙන් ඒ ඒ ශ්‍රාවකයන්ගේ බුද්ධි මට්ටම අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දීලා තියෙනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා දක්වන්නේ මේක. බාහ්‍ය දාරුචීරියට ඒවං හිතේ බාහ්‍ය සික්කේ සම්බං දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං ආදී වශයෙන් දක්වන්නේ මේක. ඇතම් තැනක යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා කියනෙත් මේක. යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදං පස්සති කියනෙත් මේක. සම්බේ සංඛාර අනිච්චා සම්බේ සංඛාර දුක්ඛ සම්බේ ධම්ම අනත්තා කියලා දේශනා කරන්නේ මේකමයි. ඉතිමස්මි සති දං හෝති ඉමස්මෙන් අසති දං හෝති කියලා දේශනා කරන්නේ මේක. ඉමස්ස උපාදායි දං උපජ්ජති ඉමස්ස නිරෝධායි දං නිරුජ්ජති කියලා දේශනා කරන්නේ මේක. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාණං ආදි වශයෙන් දේශනා කරන්නේ මේක. අවිද්‍යායත්වයේ වාසේ සිවිරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදි වශයෙන් දේශනා කරන්නේ මේ දර්ශනයමයි. චක්කුං අනත්තා රූපං අනත්තා ආදි වශයෙන් දේශනා කරන්නේ මේ දර්ශනයමයි. ඒ වගේම චක්කුං අනිච්ඡං රූපං අනිච්ඡං ආදි වශයෙන් දේශනා කරන්නේ මේ දර්ශනයමයි. ඒ වගේම රූප වේදනා ආදි ස්කන්ධ පංචකෙහි සමුදය වේ අස්සාදාදීනව නිස්සර බලන්න කියන්නේ මේ දර්ශනයමයි. එතකොට ශ්‍රාවක වේමන්තතාව අනුව භාගතුන් වහන්සේ විවිධ අවස්ථාවල මේ දර්ශන ඉදිරිපත් කළා තියෙනවා. එතකොට මේකේ යටින් දෙවෙන පැහැදිලි දර්ශනය තමයි ආර්ය න්‍යාය නැත්නම් පටිසම්පාදය කියලා කියන්නේ. ඒක තවත් ඉතාම සියුම් වචන වලින් විස්තර කරනවා. අහුත්වා සම්බුතං හුත්වා නබවිසති පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒ කියන්නේ හැම මොහොතෙම අස්කනාසාදී ඉන්ද්‍රිය උපයෝගී කරගෙන රූපාදිස්කන්ධ පංචකය හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ලෝකයක් අපෙම යන්නේ. මේක තේරුම් නොගෙන ස්පර්ශයේ සමුදයන්ති අපි මුලා වුණොතින් ජරා මරණ විදින සිද්ධ වෙනවා. මෙන්න මේට හරියට විශ්වාසයේ ශ්‍රද්ධාව ඇති කරගත්තොත් අපි ඉක්මනටම මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න ඕනේ කියන විශ්වාසයක්, ගෞරවයක්, උනන්දුවක්, වීරියක් හට ගන්නවා. ඒ වීරිය පොතේ කිව්වොත් සම මස් නහර ඇට ඇට මිදුළු විනිවිද යනවා කියලා සඳහන් කරනවා. ඒ සඳහන් දැඩි වීරියක්, ජවයක් ඇති වෙනවා ඉක්මනින්ම දුකෙන් නිදහස් වෙන ඕනේ කියලා. අන්න එවැනි දුකේ නිදහස් වීම නැමැති ශාන්ත පදයට යන්නේන කෙනෙකුට පැනවෙන ඉහළ මට්ටමේ ආචාර විද්‍යාත්මක ගතිගුණ ටිකක් තමයි කරණිමිත සූත්‍රයේ මුලින් දැක්වෙන්නේ. සක්කෝ, උජෝච, සෝජෝච, සුවචෝ, මුදු, අනතිමානි, සන්තුස්ස, සුබර මේ ආදි වශයෙන් ලක්ෂණ 14ක්, ගුණාංග 14ක් දැක්වෙනවා. මේ ගුණාංග ටික කියන්නේ අපි සාමාන්‍යයෙන් රකින්න සීලයට වඩා ඉහළ මට්ටමේ අවස්ථා. පංච සීලයේ දැක්වෙන එක ගුණාංගයක්වත් මෙතන නැහැ. ප්‍රාණඝාතය කරන්න එපා, සොරකම් කරන්න එපා, බොරු කියන්න එපා. ඒව මෙතන නැහැ. ඒ සාමාන්‍ය මට්ටමේ සුගතිගාම වීමට අවශ්‍ය කරන ගුණාංග ඒවා. මෙතෙන්ට එන තැනැත්තාර මූලික ගුණාංග සීලපද ටික ආරක්ෂා කරන ඊට වඩා ඉහළ ආචාර විද්‍යාත්මක පදනමකින් ඉන්න කෙනෙකුට තමයි මේ දර්ශනය දැන් මුණ ගැහිලා තියෙන්නේ. ඒ වගේම මේ දර්ශනයත් එක්කම මේ ගුණාංග ටික නිතින් මොහු කෙරෙහි පිහිටනවා. ඒක ඇතැමිට කාලයක් පුහුණු කරන්න පුළුවන් මේ ජීවිතේම. ඇතැමිට සසර පුරුදු කරපු ඉන්ද්‍රිය ධර්මවල ඉහළ භාවය නිසා මේ දර්ශනය ලැබෙනකොටම මේ ගුණාංග ටික ක්ෂණික ඔහුගේ ජීවිතය තුළ බැස ගන්න පුළුවන්. අඟුලිමාල හාමුදුරේම කෙනෙක්. ඔහුගේ අතින් වැරදි රාශියක් සිද්ධ වුණත් මේ දර්ශනය දහම ලැබෙනකොටම ඔහු සියලුම දුර්ගුණ අයින් කරගෙන මේ ඉහළම මට්ටමේ ගුණාංග තුළ පිහිටියා. එතකොට මෙතෙන්දී දක්ෂ වෙන්නට ඕන අවංකාදී මේ ගුණාංග ටික 14ක් තියෙන ටික අපට ගුණාංග 3කට කෙටි කරන්න පුළුවන්. ඒ තමයි අවංක භාවය, සුවච භාවය, නිපක ගුණේ. ඉහළම මට්ටමේ අවංක භාවයක් තියෙනට ඕන සාමාන්‍ය සත්‍යවාදී වීමට විතරක් නෙවෙයි. මෙතෙන්ට වෙන විට අපි කරන සියලුම දේවල් තෘෂ්ණා, දෘෂ්ටිමාන අඩු කරගන්න අදහසින් කරන්න ඕන කියන අවංක භාවයක පිහිටලා ඉන්නට ඕන. ඒ වගේම සුවච භාවය. නිතරම සැබෑ දහම අහන්නට දෙසවන් යොමු කරන ස්වභාවයක් තියෙනට ඕන. සක්‍රිය සාවධානසුන් ඇහුම්කන් දීම. ඒ වගේම නිපක ඉතාම සියුම් බුද්ධියක්, ස්ථානෝචිත ප්‍රඥාවක් තියෙනට ඕන මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්නට. මෙන්න මේ ගුණාංග තුන බුදුදහමේ නොයෙක් තැනදී අවධාරණය කළ තියෙනවා. මහාවග්ග පාළියේ භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න ආරම්භ කරන අවස්ථාවේදී දේශනා කරපු අනුශාසනයක් තියෙනවා. හේතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී ඉන්න වංක ජාතෝ කියන කාරණය. මෙන්න මෙතනත් මේ කරුණු තුන කෙටියෙන් පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ ගුණාංග ටිකත් එක්ක ඉහළට යනකොට ඔහුගේ ළඟ තියෙන සියලුම සීලපද ටික එක තැනකින් සූත්‍රය තුළ කැටි කරලා තියෙනවා. ඒ තමයි නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිපෝදේයෝ. මේ දර්ශනෙට පැමිණෙච්ච කෙනා ඉතාම සුළු වරදක්වත් නොකර ඉන්න තරම් ඔහු ශික්ෂණයකට පත් වෙලා ඉන්නේ. ඒ කියන ඔහුගේ තුල සීලපද ටික මේ වෙනට ආරක්ෂා කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ මූලික ගාථා ටිකෙන් සඳහන් වන්නේ බුදුදහමේ මූලික පදනම සීලය. මේ සීලය කියන එක ධර්ම මාර්ගයේ මූලික අවස්ථාවක් ඉදිරිය දැක්වෙනවා. මේ ලෝකේ ඉන්න සත්‍යයන්ට පිහිටලා ඉන්න තියෙන ස්ථානය තමයි මහ පොළොව. ඒ වගේම ධර්ම මාර්ගය යන්න ඉන්න කෙනාට පිහිටලා තියෙන භූමිය විදිහට සලකන්නේ සීලය. අන්නේ සීලයෙන් පෝෂණය වෙන්නේ දර්ශනයත් එක්ක. ඒ දර්ශනයෙන් පෝෂණය වෙන සීලෙන් ආරම්භ කරන මේ දහම් මගේ සීලේ නවතින්නේ නැහැ. ඊළඟට ඒ තැනත්තා සමාධිය කෙරේ යනවා. අන්නේ සමාධිය වඩන අවස්ථාව තමයි කරණීයමෙත සූත්‍රයේ මැද කොටසින් තියෙන්නේ විශේෂයෙන් මෛත්‍රී වඩන ආකාරය. එතන මේ සූත්‍රයේ දේශනා කරන මූලික පදනම උනේ අර අමනුෂ්‍යංග වෙන දෝෂ මෛත්‍රී වැඩිමේ ආනිසංශයක් තමයි. අමනුෂ්‍යානම් පියෝ හෝති කියන එක නිතර මෛත්‍රී වඩන කෙනාට අමනුෂ්‍යංගෙන් කරදරෙන්නේ. අන්න ඒ උවදුර දුරු කර ගැනීම සඳහා තමයි මේ සූත්‍රයේ පාදක උනේ. නිසා සම 40 කර්මස්ථාන වලින් මෛත්‍රිය මෙතෙන් දිස්මතු කරලා තියෙනවා. මෛත්‍රිය කියන එක එකතකින් සමත කමඨහනක්, අනිත් අතින් ලෞකික වශයෙන් ඉහළටම කුසලයේ දිනු කරගන්න තියෙන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වලින් ඉහළම පුණ්‍ය කර්ම විදිහට සලකනවා. භික්ෂුන් වහන්සේ හැටියට අපට අසුරු සනන් ගහන මොහොතක් හරි මෛත්‍රී චේතනමත්යෙන් ඉන්න පුළුවන් නම් අපට ලැබෙන සිව්පසය ණය නොවි වනදන්නට, පරිහරණය කරන්නට සුදුසු සම්බවට පත් වෙන බව බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කළා. ඒ වගේම මෙත්තා චේතුමුත්‍ති වැනි සූත්‍රවලින් දැක්වෙනවා ලෞකික වශයෙන් සිද්ධ කරන සියලුම පින්කම් එක පැත්තකින් තියලා මෛත්‍රිය අනිත් පැත්තෙන් තිබ්බොත් මෛත්‍රී බහන වැඩිවීමෙන් 16 කලාවක් තරම්වත් අර සියලුම පින්කම් වල ආනිසංශ නැහැ කියන එක. ඒ නිසා අපේ කුසලය වේගයෙන්ම දිනු කරගන්න අපි කැමති නම් ඒ සඳහා තියෙන ප්‍රධානතම පුණ්‍ය කර්මය තමයි මෛත්‍රී වැඩීම. ඒ විතරක් නෙවෙයි, වර්තමානයේ මනෝවෛද්‍ය විශේෂඥවරුන් මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා සඳහන් කරන ප්‍රධාන උපක්‍රම ටෙක්නික්ස් දෙකක් තමයි මෛත්‍රිය සහ සතිපට්ඨානය කියන කාරණා දෙක, loving kindness and mindfulness. මේක තමයි මනෝවිද්‍යාත්මක ශාස්ත්‍රයේ, මනෝවිද්‍යා ශාස්ත්‍රයේ මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා සඳහන් කරන ප්‍රධානතම ක්‍රමවේද දෙක විදිහට සැලකන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවලින් අපි හුඟක් භාග්‍ය සම්පන්න අපි මේ දේශනාවට මුලින්ම හමු වෙලා තියෙනවා. යම් ශාන්ත පදයක් කරා යන කැමැති නම් සීල සත්වෝ සුවපත්ත්වවා කියන මේ පැතුම වඩන්න. ඇයි අපට බොහෝ විට අපේ මානසික පීඩාවටපත් වෙන්නේ අපේ හිතේ තියෙන අමනාපය නිසා. අනිත් පැත්තෙන් මේ අමනාපය දුරු කරගෙන ඉහළම මට්ටමේ මෛත්‍රියකින් ඉන්න පුළුවන් නම් අපේ ජීවිතයට එළඹෙන සෙසු අකුසල විතරක් වලින් රාගය, ලෝභය, මසුරුකම, ඊර්ෂ්‍යාව මේ ආදී දුර්ගුණ රැසකින් අපට නිදහස් වන්නට මේ මෛත්‍රී කමටහන අපට උපකාරවත් වෙනවා. මෛත්‍රී වැඩීමේදී තියෙන ප්‍රධානතම දෙයක් තමයි භාගතුන් වහන්සේගේ සමයෙහි ඇතැම් ස්වාමීන් වහන්සේලා වෙනත් ආශ්‍රමවලට ගිහිපු වෙලාවේදී, වැඩම කරපු වෙලාවේදී අන්‍යාගම අය එක්තරා ප්‍රකාශයක් කළ තියෙනවා. ඒ මොකද්ද? ඔවුන් කියනවා අපේ ආගමේත් මෛත්‍රිය කියනවා, ගෞතමයන් වහන්සේත් මෛත්‍රී වඩන කියලා කියනවා, ඒ නිසා අපි දෙගොල්ලම සමානයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ කරුණ මත කළේ නැහැ. අන්‍යාගමික අය ධ්‍යාන වඩලා ඇතැම් විට අභිඥාවනත් ලබන්න පුළුවන් මෛත්‍රී උපයෝගී කරගෙන. නමුත් බුදුදහමේ මෛත්‍රීට වඩා වෙනස්. ඇයි ඒකට හේතුව? භාගතුන් වහන්සේ සඳහන් කරනවා බුදුදහමේ මෛත්‍රිය විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සඟ පරිණාමෙන් කියලා. බුදුදහමේ මෛත්‍රිය ධ්‍යාන වලින්වත් අභිඥා වලින්වත් නිමාවටපත් වෙන්නේ නැහැ. බුදුදහමේ මෛත්‍රිය සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානාති කියපු විදිහට යථාභූත ඥාන දර්ශනයට යන්නට උපකාරයක් වෙනවා. මෛත්‍රියෙන් හිත සමාධිමත් කරගෙන ඒ සමාධිය පාදක කරගෙන ස්කන්ධ ධාතු ආයතන ආදී නෝනින් බලන්ට ඒක උපයෝගී කරගන්න සමත කමඨහනක් විතරයි ඒක. ආරෂ්ඨාංගික මාර්ගයේදී මෛත්‍රිය ඇතුළත් වන ස්ථාන අපි දැනගන්නටත් ඕන. එතමයි කියන දෙයක් තමයි අරසිංහ මාර්ගයේ මෛත්‍රී භානාව නෑ නේද, පරිත්‍යාගේ නෑ නේද කියලා සමහර අය තර්ක කරනවා. සම්මාදිටිය ලැබුණු ගමන්ම ඊළඟට එන අංගය තමයි සම්මා සංකප්පය. නෙක්ඛම්ම සංකප්පය කියන්නේ අත්හැරීම, දන් දීම. අව්‍යාපාද සංකප්පය කියලා කියන්නේ මෛත්‍රී. අවිහිංසා සංකප්පය කියලා කියන්නේ සීලය පදනම. අර කායික වාචික සංවරය ඇති වෙන කලින් මානසිකව ඒ සඳහා සූදානම් වීම තමයි සම්මා සංකල්පය තුළ තියෙන්නේ. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවවලදී සීලය සම්පූර්ණ කරනවා. ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිවලදී සමාධි ස්කන්ධය සම්පූර්ණ වෙලා සතිපට්ඨාන සූත්‍රය දැක්වෙන විදිහට ධම්මානුපස්සනා වඩනකොට අර සුතමේ ඥාණයෙන් අසහා දැනගත් චතුරාර්ය සත්‍ය දැන් තමා විනිවිද නුවණින් දකින මට්ටමට එනවා. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න මාර්ගයේදී. එතකොට මේ කරණිමෙත සූත්‍රයේ එකාතකින් අපලෝපන්ද්‍රව, අමනුෂ්‍ය උපන්ද්‍රව දුරු කරගන්න කමඨහනක් ක්‍රමවේදයක්, අනිත් අතින් භාවනා කමඨහනක්, ආචාර විද්‍යාත්මක ගුණාංග දැක්වෙන දේශනයක්, බුදුදහමේ ත්‍රිවිධ ශික්ෂාව ඉදිරිපත් කරන අනුපූරව ප්‍රතිපදාව දැක්වෙන දේශනයක්, ඒ වගේම මේක භාවනා කමඨහන. ඒ නිසා අංශ ගානකින් වැදගත් වන සූත්‍රයක් තමයි මේ කරණිමෙත සූත්‍රය. ඒ නිසා අපට ධර්ම මාර්ගය ඉදිරියට යද්දී විශේෂයෙන්ම මේ ගාථා වලින් මෛත්‍රී භාවනාව වඩන ආකාර විවිධ ආකාරයකට දක්වනවා. පෙනෙන නොපෙනෙන දුර සිටින ළඟ සිටින සෙලවෙන නොසෙලවෙන ඉපදිච්ච උපතම් බලාපොරොත්තු වන මේ සියලුම වර්ගයේ සත්‍යයන් එක තැනකට කෙටි කළා. සබ්බේ සත්තා බවඳ සුඛිතාත්තා කියන මෙත් සිත වඩනට මෙහිදී අපට සඳහන් කරනවා. ඒ නිසා මේ ශාසනය මෛත්‍රී ශාසනයක්. මෛත්‍රිය සහ ප්‍රඥාව නැත්නම් සතිපට්ඨානයේ වැඩෙන ධමයක්. අන්නේ ධම තුලදී මේ සූත්‍රය සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා පැහැදිලි කරන සූත්‍රයක් විදිහට අපට දක්වන්නට පුළුවන්. එතකොට මේ සූත්‍රයේ වැදගත්ම ගාථාව විදිහට අප දකින්නේ අවසානයේ සඳහන් වන දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන කාරණය. දෘෂ්ටීන්ට නොපෙවති නොවේටි සිල්වන්තව මේ ධර්ම මාර්ග ඉදිරියට යෑම. කියන මුලින්ම මේ දර්ශනය අසා දැනගෙන සුතමේ ඥාණයෙන් ඒ දර්ශනය ඇතුව තමයි අපි කරන හැම දෙයක්ම කරන්නේ. මේ දර්ශනයට ආවට පස්සේ අපි ධර්ම දේශනාවක් කළත් කෙනෙකුට උදව්වක් කළත් වත්පිළිවෙතක් කළත් වැඩිහිටි ස්වාමීන් වහන්සේට උපස්ථානයක් කළත් ඒ හැමදේම කරන්නේ මේ දර්ශනේ හිතේ තියාගෙන. මොකද්ද දර්ශනය? ඇහැට රූපයක් පේනකොට මේ දකින්නේ මේ තේරුම් ගන්න නිරුද්ධ වෙච්ච රූපයක් කියන කාරණය. එතකොට මෙන්න මේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගන්න තමයි ඒක අවසාන ආධ්‍යාත්මික සිහිනිය වශයෙන් ඉදිරියෙන් තියාගෙන තමයි අපි කරන හැම කටයුත්තක්ම කළමනාකරණය කරගන්නේ. අන්නේ ගමනේදී අපේ මේ ආධ්‍යාත්මික ගමනට බාධා වෙන දේවල් වලින් අපි හැකිතාක් වෙන් වෙලිනට උත්සාහ කරනවා. අන්නේ ගමන් මාර්ගයේදී විශේෂයෙන්ම අපට සූත්‍ර දෙකක් හමු වෙනවා. ඒක දීතු සූත්‍රය සහ ඒක පුත්ත සූත්‍රය කියන සූත්‍ර දෙකක් තියෙනවා. ඒ සූත්‍ර දෙක පුළුවන් නම් කියවන්න මට එන තැන හරියටම දැනට මතක නැහැ. පස්සේ බලලා කියන්න පුළුවන් අවශ්‍ය නම්. සූත්‍ර නාමක ආරාධියක බලන්න. ඒක දීතු සූත්‍රය සහ ඒක පුත්ත සූත්‍රය. මේ සූත්‍ර දෙකේ සඳහන් වෙනවා විශේෂ කාරණයක්. ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි ගිහි අයටත් ආධ්‍යාත්මික ගමන් මාගේ ඉන්න අය හැටියට ප්‍රධාන වශයෙන් කරන අනුශාසනයක් කියනවා. ඒ තමයි ධාරුණෝ භික්ඛවේ ලාභ සක්කාරා කියන එක. ලාභ සත්කාර වලට ගිජු වෙන්න එපා කියන කාරණේ. මෙතෙන්ට හසු නවීන එක සරල දෙයක් නෙවෙයි, ලේසි දෙයක් නෙවෙයි. නමුත් ආධ්‍යාත්මික ගමනක යෙදෙන කෙනාට තියෙන ප්‍රධානතම බාධකයක් විදිහට මේක සලකනවා. මෙන්න මෙතෙන්දී අපි තාම අවධානෙන් අවබෝධයෙන් අපේ සිව්පසය පරිහරණය කරන්නට ඕන. එහෙම නැති වුණොත් අපිට මේ ආධ්‍යාත්මික ගමන මගේ තියෙන බොහෝ ගුණාංග අපට අහිමි වෙනවා. අපට ඒ ගුණාංග වඩන්න තියෙන කාලය මගහැරිලා යනවා. ඒ නිසා අපේ ජීවිතයේට ධර්මයේ තුලින් තමයි උපරිම වටිනාකම ලැබෙන්නේ. අපි කොච්චර අපට අධ්‍යාපන සුසුකම් තිබුණත්, කොච්චර අපට වෘත්තීය සුසුකම් තිබුණත්, කොයිතරම් අපේ පන්සල් වටිනාකම තිබුණත්, අපේ දායක කොච්චර උගත් ධනවත් දායක වුණත් අපි වටින්නේ නැහැ. භික්ෂුන් වහන්සේ කෙනෙක් වටින්නේ ඒ භික්ෂුන් වහන්සේගේ තියෙන මෙන්න මේ දර්ශනයත් එක්ක. ඒ දර්ශනයට අනුගතව කොයිතරම් දුරට මේ දහම් මාගය ඉදිරියට ගමන් කරනවද? අන්න එපමණට තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෝකෙට වටින්නේ. අන්නේ ස්වාමීන් වහන්සේට දන් හැන්දක් බෙදුවත් මිනිසුන්ට ලොකු පිනක් සිද්ධ වෙනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් බණපදයක් ඇහුවත් උන්වහන්සේ මේ දුකෙන් නිදහස් වන, ජරා මරණ වලින් නිදහස් වන මාර්ගයට අදාළ දේශනයක්මයි කරන්නේ. අන්නේ දහම් මාර්ගයේදී ප්‍රධානතම අනුශාසන විදිහට සලකන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපේ ජීවිතයේ සියලුම කටයුතු සංවිධානය කර ගැනීම. මේ දර්ශනය අපට ලැබුණා නම් ඒ ලැබිච්ච පමණට අපි සම්මා දිට්ඨිය පෙරමුණේ තබාගෙන සියලුම කටයුතු සිදු කරනවා. අන්නේ සම්මා දිට්ඨිය දිනු කරන්නට නම් සම්මා දිට්ඨිය කරුණු පහකින් උපකාරවත් බව ලබන්නට ඕන. අනුග්‍රහිත ආදී සූත්‍රවල මේක ඉතාම පැහැදිලිව දැක්වෙනවා. ඒ තමයි සීලානුග්‍රහිතා. සීලෙන් අනුග්‍රහ ලබන්නට ඕන. සුසානුග්ගහිතාච හෝති සෘතවත් භවෙන් අනුග්‍රහ ලැබනට ඕන. සාකච්ඡානුග්ගහිතාච හෝති සාකච්ඡාවෙන් මේ සඳහා අනුග්‍රහ ලැබනට ඕන. සමතානුග්ගහිතාච හෝති සමතෙන් අනුග්‍රහ ලැබනට ඕන. විපස්සනානුග්ගහිතාච හෝති විපස්සනාවෙන් අනුග්‍රහ ලබා ගන්නට ඕන. එනිසා අපිට සම්මාදිට්ඨිය ලැබුණ පමණට මේ ධර්ම කියන්නේ ඒ සම්මාදිට්ඨියට සීලෙන් සෘතවත් බවින් ධර්ම සාකච්ඡාවෙන් සමතෙන් විපස්සනාවෙන් නිතරම උපකාරවත් බව සලසා ගනිමින් තමයි මේ ගමන යන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් අර පඤ්ඤා උද්දීකර ධර්මයේ සෝතාපට්ටි අංගවල කියන කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම පටිපදාව කියන මෙන්න මේ කරුණු අඛණ්ඩව අපේ ජීවිතය සමග බද්ධ වෙලා තියෙනට ඕන. අපේ සියලුම චර්යා ධහමට අනුගතවම සකස් කරොත් තමයි කලමනාකරණය කරගත්තොත් තමයි අපට මේ ධහමගේ ඉදිරියට යන්නට ඒ ධහමගෙන් ප්‍රතිඵල ලැබෙනවා අපට දැක ගන්නට පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ කරුණ වලින් අපි පෝෂණය වුණු පමණට. ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතේ ලොකු ජවයක් එනවා මේ ධහමගේ ඉදිරියට යන්නට. ලොකු උනන්දුවක් උත්සාහයක් එනවා. අපට වෙහෙස මහන්සිය කාලය මේ රෑ වැඩි දවල් වැඩි සීතලයි ඒ ඔක්කොම අපට ප්‍රශ්න එන්නේ මෙන්න මේ දැක්මේ අඩුවමයි. මේ දර්ශනේ ලබාගත්තු පමණට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණට අපි අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම මේ ධම වෙනින් අපි කරනවා. අපිට මේ තියෙන කාලය නිරෝගී භාවයේ අපේ දැනුම මේ ප්‍රතිපහසුකම් සියල්ලක්ම අපි මේ දර්ශනය වෙනුවෙන් අපි කැප කරනවා. අපේ ජීවිතවලට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම තමයි මේ දර්ශනයත් එක්ක මේ ධහමේ සඳහන් කරුණු අපේ ජීවිතය තුළට සක්‍රීයව සම්බන්ධ කර ගැනීම. ඒ සම්බන්ධ වෙන පමණට අපිට සන්දිට්ඨික අකාලික කියන ධර්මයේ ගුණාංග දෙක ඉතාම පැහැදිලිව දකින්නට පුළුවන්. ලෝක යම් දෙයක් කළා වඩාත්ම ඉක්මනින් කල් නොගොසින් ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අන්නේ තමයි ධර්මයේ හැසිරීම. ධර්මයේ පුහුණු කිරීම. අනිත් හැම දෙයක් ලබා ගන්නම බොහෝ කාලයක් ගත වෙනවා. අපට යමක් කළ ඉක්මනින්ම ප්‍රතිඵල ලබන කැමති නම් ඉක්මනින්ම සතුට සැනසීම ලබන කැමති නම් අන්න ඒ සඳහා තියෙන ඉහළම දේ තමයි ධර්මයේ පුහුණු කිරීම කියන එක. මණ්ඩපේයමිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා දේශනා කළා බුදුරජාණන් වහන්සේ. නැත්තම් ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත භික්ඛෝ කියලා දේශනා කළා. මණ්ඩපේයමිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං මේ දහම් මඟ හරියට ඉතාම මිහිරි පානයක් වගේ හරියට මේ වදයක් වගේ කියලා. ඒ වගේම මේ දහම සමාන ඖෂධයක් නැහැ. අන්‍ය ඖෂධය පානය කරලා අපේ දුක් ගිනි නිවා ගන්නට මානසික පීඩා රෝග ආදී දුරු කර ගන්නට බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි ඉතාම කරුණාවෙන් මේ දේශනා කළා කියලා. ඉතින් අපි ශ්‍රී ලංකාවේ ඉපදිලා හැදිච්ච වැඩිච්ච ස්වාමීන් වහන්සේට විදියට ඉතින් අපි ලෝකෙට ගිහිල්ලා මේ වගේ සේවයක් කරන අවස්ථාවේදී දහම් කරුණු ගැන අසා දැනගෙන ධර්මයේ පුහුණු කරලා අපේ ජීවිත වඩවඩාත්ම දහමින් පෝෂණය කරගන්න පුළුවන් වුණොත් අපේ වටිනාකම තවත් වැඩි වෙලා අපට ලෝකයට දැනටත් වඩා ඉහළම සේවයක් කරන්නට අපට ඒක උපකාරයක් වෙනවා. ඉතින් අපේ ගෞරවනීය නායක හඳුරන වහන්සේ ඒ සඳහා ඊටාම මෛත්‍රී සාගතව යුරෝපයේ සිටින ස්වාමීන් වහන්සේලාගේ කරාසිත්වෙන් මේ කරන වැඩසටහන අතිශයම වැදගත්. ඉතින් මේ කටයුතු අපි වඩවඩාත්ම දියුණු කරගෙන අපේ ආධ්‍යාත්මික ගමන මග තවත් විසිතුරු කරගන්නට අපි මේ සියලු පින්කම් මේ සියලු උත්සාහයන් අපි ආශිර්වාදයක් කරගනිමු. ඉතින් ඒ සඳහා මේ ස්වාමීන් වහන්සේ හැම දිනටම අපි ආශිර්වාද කරමින් සුබපතමින් අද අප මූලික වශයෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙච්ච කාරණා ටික තමයි මේ සඳහන් කළේ. අපි ටිකක් වේගෙන් වගේ කතා කළා. අපිට ලැබිලා තියෙන ඉතාම සීමිත කාලයක්. අනේ සීමිත කාලය තුළ මාතෘකාට කිසියම් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. එනිසා අපි මේ කරුණ ටික වේගෙන් කතා කළා. මේට අදාළ කිසියම් ගැටලුවක් තියෙනවා නම් අහන්නටත් අපි මේ අවස්ථාවේ ඉඩ ලබා දෙමින් මෙතනින් මේ දේශනයේ මූලික හැඳින්වීම නිවාරපත් කරනවා. රෙෆරන්ස් විදියට කීපයක් සඳහන් කළා. විශේෂයෙන් චුල්ල වේදාල සූත්‍රයත් මහා වේදාල සූත්‍රයත් මේ සූත්‍ර දෙක ඉතාම වැදගත්. ඒ වගේම සංයුතනිකහයි අභිසමය සංයුත්තේ සහ නිදාන සංයුත්තේ කියන දෙක, මේ සංයුත්ත දෙක පිළිබඳව අපට වැදගත් වෙන දේශනා. ඒ වගේම පටිසම්භිදා මග්ගයේ චර්යානානත් ඥානෙහි ඥාන අවස්ථා තුනක් ගැන සඳහන් වෙනවා. විඥාන චර්යා, ඥාන චර්යා, අඥාන චර්යා කියලා. අන්නේ තුනේ වෙනසත් හඳුනා ගන්න එක බොහොමත්ම වටිනවා. ඊළඟට විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ කියන කොටස, ඒකේ හුඟක් වැදගත් කරුණු ඒක රාශි කරලා තියෙනවා. ඊළඟට යමක ප්‍රකරණේ සත්‍ය යමකයේ කියන කොටසෙහි චතුරාර්ය සත්‍යයේ කොටස් 4 තව දෙක බැගින් වැඩි වෙලා කොටස් 8කට කරන විග්‍රහයක් තියෙනවා. අන්නේ විග්‍රහයක් තේරුම් ගැනීම මේ ධර්මාර්ගයේ ඉදිරියට යන්නට අපට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අපි දෛනිකව මොන දේ කළත් ස්පර්ශ නිරෝධයට හිත තියෙන විදියට, ස්පර්ශ නිරෝධයේ දකින්න උපකාරවත් වන විදියටම අපි සියලුම දේවල් කළමනාකරණය කරගන්නවා නම්, ඒ කියන්නේ අපි ඇත්තටම සතිපට්ඨාන තුළ වාසය කරනවා නම් අපි භාවනාවකම තමයි ඉන්නේ. එතකොට අපි S2 වහගෙන පරයන්ක භාවනා කරන අතරේදී ඒක අපිට හැම වෙලාවෙම කරන්න බෑනේ. ඉතින් ඒකෙන් අපි සමතය ශක්තිමත් කරගන්න ගමන් සතිපට්ඨානේ වාසය කිරීම විදියට අපේ දෛනික ජීවිතයේ හැම කටයුත්තක්ම අපිට සිහියෙන් සතිමත්ව කරන්න පුළුවන් වුණොත් ඒ හැම අවස්ථාවකදීම අපට කෙලෙසුන්ගෙන් හිත මුදවා ගන්නට පුළුවන්කම තියෙනවා. මේක තමයි ධර්ම මාර්ගයේ වේගවත් කරන්න ඉක්මනින්ම ප්‍රතිඵල ලබන්නට අපේ ගත යුතු මාර්ගය. ඒ අතර විශේෂයෙන්ම ආනාපාන සතිය බුදුදහම තුළ විශේෂයෙන්ම අගය කරලා තියෙනවා. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා, සත්‍යබොජ්ජංග වැඩෙනවා, විද්‍යා විමුක්තිය සාක්ෂාත් වීම පිළිබඳව ආනාපාන සති සූත්‍රය, ආනන්ද සූත්‍රය වැනි සූත්‍රවල ඉතාම පැහැදිලිව දැක්වෙනවා. මේ නිසා මේ දර්ශන සම්පත්තිය සුතම ඥානයෙන් අසා දැනගෙන අපි කුමක් කළත් අපි ඉන්නේ හැම වෙලාවෙම සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට ඉන්නේ. සතර සතිපට්ඨානෙ වැඩෙන විදියට ඉන්නවා කියන්නේම ස්කන්ධ පංචකය ප්‍රකට කරගන්න අවස්ථාවෙන් ඉන්නේ. එතකොට අපි ඇහැට රූපයන් ගැටෙන අවස්ථාව ස්කන්ධ පංචකයේ කෙලෙස් නැති අවස්ථාව විදියට අපි දකිනවා. ඒ වගේ මේක තේරුම් ගන්න අවස්ථාව සක්කාය විදියට නැත්නම් පංචවස්කන්ධය විදියට තේරුම් ගන්නවා. ඒ වගේ මේක නිරෝධය දකින අවස්ථාව පංචවස්කන්ධයේ නිදහස වීම විදියට දකිනවා. මෙන්න මේක දැක දැක අපි ඉදිරියට යනකොට අපිට ප්‍රතිඵල පේන ගන්නවා. අන්නේ ප්‍රතිඵල තමයි මජ්ක්‍ධිම නිකායෙහි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කොටස් 3කට දක්වලා තියෙන්නේ. එතෙන්දී අනුත්තර ඉන්ද්‍රිය භාවනාව, සීක ප්‍රතිපදාව සහ භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා කියලා කොටස් 3කට දැක්වෙනවා. ඉතින් අපේ හාඳුරන වහන්සේලට විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රයේ 152 වෙනි සූත්‍රය, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය අතිශයම වැදගත් වෙනවා. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට ලැබෙන ප්‍රතිඵල ගැන අපටම දැනගන්න පුළුවන් විදිය. හරිම ලස්සන සූත්‍රයක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය කොයිතරම් ඉක්මනට කෙලෙසුන්ගෙන හිත මුදව ගන්න පුළුවන්ද කියන ආකාරය ගැන ලස්සන උදාහරණ සහිතව ඒකෙන් දැක්වෙනවා. සතිපට්ඨාන ඉහැලීම පුහුණු කරනකොට කොහොමද අපට ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ කියලා. හොඳයි, අපේ ස්වාමීන් වහන්සේලටත් මේ සිදු කරන සියලු ආගමික කටයුතු මැනවින් සිදු කරන්ටත්, විශේෂයෙන් මේ ධර්මය හොඳින් තේරුම් අරගෙන වඩාත් මිහිලම ආකාරයෙන් ජීවිත තුළට දහමින් පෝෂණය ලබලා වඩාත් මිහිලින් මේ දහම ලෝකයට ගෙන යන්නට, ලෝකයාගේ දුකෙන් නිදහස් කරලන්නට මේ උතුම් පින්කමත් අපේ ස්වාමීන් වහන්සේලාට ශක්තියක් වේවා. නිදුක් නිරෝගී සම්පත්‍ය චිරජීවනයේ සඳහාම හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නින්භයා, සෝකම් පන්තා ච නිසෝකා, වන්තෝ සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනා වහන්සේටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි.